අමාත්‍යවරයෙක් ඒ භූමිකාවට නිසි පරිදි කටයුතු කරන්න නම් ඔහු එහි සුදුස්සෙක් වෙන්න. අමාත්‍යවරයාට තමන්ගේ විෂයපතය පිළිබඳ අවබෝධයකින් තොරව අමාත්‍ය දුරේ බාර ගැනීම තුළ ඔහු අගතියක් ජනතාවට රටට සිද්ධ වෙනවා. ඉන්දියාවේ අමාත්‍ය මණ්ඩලයේ තෝරන ක්‍රමයක් තිබෙනවා. යුරෝපා රටවලත් අමාත්‍යවරුන් තෝරා ගැනීමේදී කිසියම් ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඒ ක්‍රමවේදය තුළ තියෙන විෂයබද්ධ කරුණු පිළිබඳ හොඳ අවබෝධයක් ඇති අමාත්‍ය දුරේට අදාළ කටයුතු නිසි ලෙස රටට ජනතාවට ලබා දිය හැකි දැනුමක් අවබෝධයක් ඇති බුද්ධිමතුන් පත්කිරීම. මේ අමාත්‍ය මණ්ඩලයේ පතිරි නීමන් රජයේ සැලකිල්ලට ගත යුතුයේ සුදුසාටම එම ඇමති පදවි පිරිනැමීමයි කියන එකයි මගේ